ඉන්නේ පාර්ලිමේන්තුවේ මේ මාස 5 හිටියේ ප්‍රහාණ අපකාරය වගේ. එක්සත් ජාතික පක්ෂයේ හිටියේ 45යි. විපක්ෂය මොකද කරන්නේ? පන්ත ඉදිරිපත් කරනකොට කියනවා අපි සහයෝගය දෙනවා කියලා. නමුත් ඡන්ද දෙන වෙලාවට මොකද කරුවේ? නැගිටලා විරුද්ධව ඡන්ද දුන්නා. ඉතින් මේක අපිට හරියටම කරන්න බෑ. අපි ඈනු ගර හැරීතිය මේක විසිරුවන්නේ කවදාද කියලා. මම තමුන්නාතරට අනාවැකියක් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි ලබන පාර්ලිමේන්තු මැතිවරණයේ ආසන 50කට වැඩි හම්බ වෙන්නේ නැහැ. ලබන සැරේ 50කට 55කට වඩා හම්බ වෙන්නේ නැහැ. අපේ ජය ඒකාන්තයි තුමෙන් දෙකේ බලයක් ගන්න. තමුන්නාතරලා අපි එතුමා අවුරුදු ගණනාවක් කට්ටකාගෙන හිටියා. අපි ගිය අවුරුද්දේ මේ වෙලාවයි අපිට ආණ්ඩුවක සේයාවක්වත් තිබුණේ නැහැ.